නම් සාකච්ඡාව ආරම්භ කරන්නට. ඔබගේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති. දස දහස් ලෝක ධාතු විසින් ධාවයේ සියලුම දේ බ්‍රහ්මාදී විසින් කරගෙන. ඒ ඇයට මේ ස්ථාන වල කියලා ආරාධනා කරන්න. එමෙදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා පොදුම මාර්ගයේ පිටතින් ඒ වගේම ඔබගේ ශ්‍රේෂ්ඨතාවයේ දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවන කාලය ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන චන්දසේ ප්‍රජාපත්‍යාවේ සිංහ දේවතාවුන් වහන්සේලා වත්සිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්නේ එදින ශ්‍රී සම්බුද්ධත්වයේ ශ්‍රවණය කළා පුතෝ නිර්මාණය ඒ වගේම තම තමන්ගේ නම් ජාම් මාත්‍රකත් වාදිතේ ශිරුණ ඥාතිද මිත්‍රාදීන් සිහිපත් කරලා එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්නේ විදිහට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා උතුම් කින්නකින් දැකලා ඉද පරිවාණය යම් ගමන ස්ථානයේ ඉන්නවා ඒ රටේ දැරසල පිළිපෙළේ කියලා එයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරනවා. මන්දිරයට ආරාධනා කරනවා වහිතින් දෙවියන්ට ආරාධනා කරනවා මගේ ඥාතියන්ට ආරාධනා කරනවා එහෙදි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. අද මෙතන භාවනා කටයුත්තක් සිද්ධ වෙන්නේ මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවා නම් කතා කරන්නත් පුළුවන්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මෙහෙම අහලා කතා කරගන්නත් පුළුවන්. ඒ පින්නතුනි ස්කන්ධ කියලා જાතියක් තියෙනවා. ස්කන්ධයන් කියලා කියන්නේ දෙන්නේ ගොඩවල් වලට. එතකොට මේ ලෝකේ ගොඩවල් පහකට බෙදුවේ හැටි. හැබැයි මේ ලෝකේ ගොඩවල් පහකට බෙදද්දී මේ ඔබට ඇහැට පේන, කනට ඇහෙන, දිවට, නාසයට, ශරීරයට දැනෙන ඔන්න ඔය ටික ඔක්කොම පිටුතුනේ එක කොටසකටයි කියන්නේ. එතකොට මේ ලෝකේ කොටස් පහකට බෙදුවාම රූප කොටසට ඔක්කොම අයිති වෙනවා. නාම කොටස කියලා තව කොටසක් තියෙනවා. ඒ නාම කොටස කියන්නේ වින්තුනි මේ ලෝකේ ඔබට විද්‍යාමාන වෙනියම නෙමෙයි. ඒ නාම කොටස කියන්නේ ගොඩාක් දුරට වින්තුනි තමන්ගේ චිත්තසංතානේ හටගන්නේ. එතකොට අපි මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා කිව්වහම අපිට මේ පේන රූප ගන්නත් පුළුවන්. නමුත් පින්වතුනි මේ පේන රූප වලට නෙමෙයි අපි උපාදාන කරන්නේ. දැන් අපි හිතන් හිටියට පේන රූප වලටයි අපි මේ උපාදාන කරන්නේ කියලා. පේන රූපයන්ට නෙමෙයි උපාදාන කරන්නේ. හිතේ හටගන්න සංයෝජනීය රූපයන් තියෙනවා. ඔය හිතේ හටගන්න සංයෝජනීය රූපයට තමයි තින්දනේ අපි උපාදාන කරන්නේ කැමති වෙන්නේ. මොකද අපේ මේ ඇස් දෙකට තේින්නේ තින්දනේ නිල්කහ රතු සුදු වගේ වර්ණ ටිකක් විතරයි. එතනින් එහාට කිසි දෙයක් මේ ඇස් වලට පේන්නේ නැහැ. එහෙනම් මේ අදමට මේ ඔබට මොකක් හරි දෙයක් පේනවනම් ඒ දේ වෙනස් වෙලා පේන්න හේතුව තමයි තින්දනේ එතන මැද්දේ තියෙන බෝඩර් එක. මෙතන නිල් තියෙනවා මෙතනින් එහාට සුදු තියෙනවා. එහෙනම් නිලුයි සුදුයි අතර බෝඩර් එකක් තියෙන නිසා ඔන්න ඔතනින් ඔබට මේ වස්තුව ඔය දෙපැත්ත වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. නැත්තම් මේක වෙන් කරලවත් අඳුර ගන්න පුළුවන් එකක් නෙමෙයි. නිල්ම විතරයි එහෙම වුණොත් එහෙම පේන්නේ. එහෙනම් දැන් මේ ඇස් දෙකෙන් රූප දකින්නේ ලෝක සම්මතයේ තියෙන මේ සියලුම රූප කොටස් වෙන්තුනේ ඔය වර්ණ නිසා අපිට දෝචර වෙන්නේ. හැබැයි මේ වස්තු දකින්න වෙලාවේදී අපි සංයෝජනයක් හදා ගන්නවා හිත ඇතුළේ. ඒ සංයෝජනයේ තමයි පින්වතුනි ඒ සංයෝජනීය රූපේ තමයි ඊට පස්සේ මනට අරමුණු වෙලා ඉන්නේ. ඒ මනට අරමුණු වෙලා ඉන්න සංයෝජනීය රූපෙට අපි බැඳෙනවා. නැත්තම් මේ නිල්කහ රතු සුදු වලට බැඳෙන්නේ නැහැ අපි. අපි බැඳෙන්නේ අර අපි හදා ගන්න එකට. එතකොට එහෙනම් මේ ඔය හදා ගන්න පංච උපාදාන ස්කන්ධේ ඒ අර පංච ස්කන්ධේ උපාදාන වෙලා ඉන්නේ පින්වතුනි අර ඇතුලෙන් හදා ගන්න නිසා ඒක. ඒව තමයි උපාදාන වෙලා ඉන්නේ. උපාදාන වුණා කියලා කියන්නේ ආසන්නයට ඇදිලා. මොකද මේ හදාගන්න එක බින්දුතුනි හොඳ මේක හදාගන්න. මේක හරියට අර කිරි මුදවනෝ වගේ වැඩ. අලුතෙන් දාපු කිරි මුදවන්න මොනවද කරන්නේ? පරණ කිරි දාලා නේද ඒක හදාගන්න. එහෙනම් පරණ කිරි දදා අලුත් කිරි මුදවනෝ. එතකොට අද කිරි ටික අද කිරි ටික මිදෙනවා ඊයේ කිරි දැම්මහම මුහුන් දානවා කියලා කියන්නේ අපි. එතකොට අද ඒවා ටික ඉතුරු කරගන්නවා හෙට දාන්න. එතකොට ඔන්න ඔය ආකාරයට පින්විතනි ක්‍රමානුකූලව මේ හැදි හැදි මේක යනවා. එතකොට ඔබ රූපයක් දැක්කහම ඇහැයි රූපයයි චක්කු විඥානයයි පටිච්ච වෙලා මේ කරුණු කාරණා සම්පීඩිය වෙන බව ඔබ දන්නවා. ඔය කරුණු කාරණා විදිය වෙනකොට මේ මනට අර සංයෝජනීය රූපේ පටිච්ච වෙලා අරමුණු වෙලා ඇවිදින්න. එතෙන්දි පින්වතුනි මනට හදන සංයෝජනයක් තියෙනවා. අන්නේ සංයෝජනේ තමයි අපි දැනගන්න අඳුනගන්න උත්සාහ කරන්නේ හරිම ආසාවෙන්. මොකද හේතුව අපි ආසමක තමයි හැදිලා තියෙන්නේ. මොකද අර අතීතයේ දිවිච්ච මුහුම් වැල්ලනේ මේක හැදුනේ. ඒතර අතීතයේ උපාදාන කරගත්ත යමක් තියෙනවනේ. ඒ අතීතේ උපාදාන කරගත්ත එක ඒකට වැටිලා ඒක තුලින් ගොඩනැගෙවිලා තියෙන්නේ අපි කැමතිම ආකාරයේ දෙයක්. අපි කැමතිම ආකාරයෙන් මේ සංයෝජනේ හැදුනා නම් ඒකට අපි කැමති. ඉතින් ආය අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ඒක විඳින්න කැමති, ඒක අඳුන ගන්න කැමති, ඒක උදෙසා සංකාර කර කර ඉන්න කැමති, ඒක උදෙසා විඥාන හදා ගන්න කැමති. ඔන්න ඔය විදිහට පින්වතුනි මේ අභ්‍යන්තරේ මේ පංචස්කන්ධේ උපාදාන කර ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා හැම මොහොතකම. එතකොට මේ පංචස්කන්ධේ උපාදාන වෙන්න වෙන්න ඒ අර පරණ කිරිමත් මත්තමටපත් වෙනවා. එතකොට ඒව මුහුන් වෙලා ඒව ආපහු සැරයක් ඇදලා එනවා පින්වතුනි මේ ඊළඟට උපාදාන කරගන්න ලේසි වෙන්න. එතකොට මේ උපාදානයන්ගේ ලේසියෙන් මිදෙන්න හම් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ හැදෙන සංයෝජනේ පින්වතුනි බොහොම රමණීය සංයෝජනයක් හැදෙන්නේ. මෙච්චර කල් උපාදාන කරගෙන හිටපු ක්‍රමවේදයට අනුව හැදෙන එකක් නිසා මේකෙන් ලේසියෙන් මිදෙන්න බෑ. ඒකටම වැදෙනවා කියලා නේද? එතකොට ඒක දැනගන්න අඳුරගන්න පුදුම ආසයි. එතකොට එහෙනම් පින්වතුනි මේ මේකෙන් මිදිලා යන ක්‍රමයයි බලන්න ඕනේ. හැම මොහොතකම බලන්න ඕනේ පින්වතුනි මේ පංච උපාදාන ස්කන්ධයෙන් මිදිලා යන ක්‍රමයයි. එතකොට ස්කන්ධයන්ට ස්කන්ධයන් විදිහට තියෙන්න ඇරලා මේව උපාදාන කරගන්න මට්ටම නතර කරගන්න. එතකොට මේ මේක උපාදාන කරගන්න හේවත් මේ ආසන්නයට ඇදලා ගන්න පිඟුතුනි මේක තණ්හා නිසා. ඒ තන ඇලෙන නිසා මේකත් එක්ක. එතකොට මේක ඒකත් එක්ක ඇලෙන්න හේතුව තමයි පිඟුතුනි අපිට වැටහිලා තියෙන දෘෂ්ටියක් නිසා. අපි ඉන්න දෘෂ්ටියක් තියෙනවා මේ මේ දේවල් අපි වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. මේ අපිට කැමති නිසා හැදුණයි කියන. මොකද හේතුව මේ රූපයක් තිබ්බට පස්සේ ඔය රූපේ ඔබට පස් දෙනෙකුට පස් ආකාරයකින් පේන්නේ. එක රූපයක් පස් දෙනෙක් බැලුවොත් මේ පස් දෙනා පස් ආකාරයකින් ඕක බලාගන්න. එහෙනම් පස් ආකාරයකින් ඒක විඳින්නේ. පස් ආකාරයකින් ඒක හඳුනන්නේ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව පේනව නේද විගුදේ මේ රූපේ කියලා කියන්නේ. මේ අරමුණක් ඇතුළට ගන්න එකක් විතරයි. එතනින් එහාට එයා මනෝ රූප හදාගෙන අර සංයෝජනීය මනෝ රූපේ තමයි ස්පර්ශ කර කර ඉන්නේ. මොකද මේතේ ඉන්න තියෙන රූපේ ස්පර්ශ කරන්න බෑනේ ඇහැට. මේ රූපේ ඇහි වදිනවද ඇවිදින්නේ? නෑ. ඇහෙන් ගෝචර කරගන්න අර වර්ණ ටික. ඕකේ පළවෙනි අවස්ථාව සිද්ධ වෙන්නේ පිටුදී චිත්ත ස්වභාවය. මේ පළවෙනි අඳුනා ගැනීම චිත්ත ස්වභාවයෙන් යන්නේ. ඒක තාම ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි උනේ නෑ. එතකොට මේ නිල් කහ රතු සුදු වර්ණ ටික අඳුරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ওই චිත්ත මනෝ වෙනවා. චිත්ත මනෝ වෙන්නේ පිටුදී එක එක ආකාරයෙන් ඕක මැන ගන්නවා ඊට පස්සේ. මැනගත්ත ටික මාන සංවේද. මැනගත්ත ටික එකතු කරගන්න. මැනගත්ත ටික එකතු කරගත්තට පස්සේ අවිද්‍යා තෘෂ්ණා තියෙනවා නම් එතනින් එහාට ඒකට හාද වෙනවා. අවිද්‍යා තෘෂ්ණා නැත්තම් ඔය මාන සංකීර්ණ කොටස පිටුදී මාන සංකීර්ණ මේ පුදංජනේකට හෝ සේක පුද්ගලයෙකුට නම් ඔය මානසං කියන කැලේදී අවිද්‍යා තෘෂ්ණාත් එකතුව තමයි මේක එකතු කරගන්නේ. ඔය සංකීර්ණ එක රහතන් වහන්සේට පාවිච්චි කරද්දී තියෙන එකතුව කියන එක පාවිච්චි කරනවා. එකතු වෙනවා කියන්නේ. රහත් නොවන කෙනෙකුට පාවිච්චි කළොත් එහේ මේකට අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් එකතු වෙනවා කියලා පාවිච්චි කරනවා. මොකද රහත් නොවන කෙනෙක් පිටුදුනේ නිකන් එකතු කරන්නේ නැහැ. රහත් නොවිච්ච කෙනෙක් එකතු කරන්නේ පිටුදුනේ තමන්ගේ උපාදාන ස්කන්ධයන්ට අනුකූලව. තමන් පෙර දැකලා තියෙන විදිහට තමයි ඒක එකතු කරන්නේ. ඕනෙම දෙයක් ස්ත්‍රී රූපයක් හෝ වේවා. ඒ ස්ත්‍රී රූපේ ගත්තා නම් එහෙම. පෙර දැකලා තිබිච්ච විදිහක් තියෙනවා නම් පෙර උපාදාන කරගත්ත විදිහක් තියෙනවා. ආන්නේ විදිහට තමයි දෙඟතුනි මේ මානසං කියන කොටස මෙයා හදාගන්නේ. ඒ මානසං කියන කොටස හැදුවට පස්සේ දෙඟතුනි එතනින් එහාට හැදිලා එනවා මොකද්ද? හදයන් කියන කෑ. අන්න හාද උනා. එතන අවිද්‍යාව දෘෂ්ණා දෙකෙන් නෙමෙයි නම් ඔය ටික එකතු කළේ හාද වෙන්න පුළුවන්. එන හාද වෙලා යන්නේ අවිද්‍යාව දෘෂ්ණා දෙකෙන් ගොඩනගා ගත්තේ. ඔන්න ඔතනදී ඒකට හාද වුණා. හාද වෙලා හදයන් කියන කොටස පව කරගත්තා. හදයන් කියන කොටස පව වුණාට පස්සේ එතනින් හැදිලෙනව මොකද්ද? පන්නරම් කියන කොටස. අන්න හොඳ පන්නරයක් කියනවා හිතට තදින් කාව දෙනවා. ඒ හිතට තදින් කාව දෙනවා හදයන් පන්නරම් මනෝ මන ආයතන මනේන්ද්‍රිය. ඔන්න දැන් හෝගාල මේ මනේන්ද්‍රිය පැත්තට මේක ඇදලා ගිහින් දැන් මොකද කරන්නේ? මේ පුද්ගලයා ඕක අල්ලා හිතින් ස්පර්ශ කර කර මේ වින්දනේ ලබන. හිතින් ස්පර්ශ කර කර වින්දනේ ලබන ක්‍රමවේදයක් හදාගන්න. එතකොට ඕකේ ද්‍රව්‍ය තමයි පිටුතුනේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ඔක්කොම උපාදානයට අහු වෙන්නේ. මොකද ආසන්නයට ඇදලා ගන්නවා රග්ගා. දැන් මේ ආසන්නයට ඇදලා ගන්න හේතුව තමයි තණ්හාවයි. තණ්හා වීමට හේතුව තමයි මේ දේවල් අපි කැමති විදිහට තියෙනවා කියලා හිතන එක. මොකද අපි කැමති විදිහට තියෙනවා කියලා හිතිච්ච එක මං තින්නදී අපිට හිතෙනවා මේක සුවයි කියලා. මොකද යමක් අපි කැමති විදිහට තියෙනවා නම් ඒක සුවයිනේ. මේ මේක තමයි බුදුදහමේ මේ මූලික හරය. ධෛර්යය දෙන වතන් හෝතු උපඤ්ඤාති තථාගත අට්ඨකරා තීනි බදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා. හා හා. අපි මොකද කරන්නේ? අනිත්‍ය දුක්ඛන්ත පැත්තකට දාලා මහ ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කර කර ඉන්න හදලා. අනිත්‍ය දුක්ඛ අනන්ත වලින් තමයි පිටුදී මේකෙන් ගොඩ යන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනන්ත කියන කොටසම වඩන්න පුළුවන් තරම්. අනිත්‍යතාවය මනාවට තේරුම් ගන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්න කලින් මිනිස්සු දැනන් හිටියේ නැති එක තමයි අනිත්‍යතාවය කියන්නේ. මිනිස්සුන්ට වැටහිලා ගියම තමන් කැමති විදිහට තමයි මේක වෙන්නේ කියන. අර උපාදාන ස්කන්ධයන් බැහැලා අර අතනදී හැදෙන රූපේ අර තමන්ට කැමති විදිහට වගේ වෙන නිසා හිත ඇදිලා මෙයන්ට හැමතිස්සෙම මේ රූපේ මං කැමති විදිහට තියෙනවා කියන. මේ රූපේ මගේ වශයෙන් පවතිනවා කියන. මේ වේදනාව මගේ වශයෙන් පවතිනවා කියන. සංඥාව මගේ වශයෙන් පවතිනවා කියන. එහෙනම් පිටුදී මම කැමති විදිහට නම් සංඥා හැදෙන්නේ. මම කැමති විදිහට නම් වේදනාව වෙන්නේ. වේදනාව කියන එක මට සුවයක් ගේනවා මිසක් සංඥාව කියන එක මට සුවයක් ගේනවා මිසක් දුකක් ගේන්නේ හේතුවක්. එහෙනම් මට සෝයක් කියන දෙයක් තියෙනවා නම් පින්වතුනි අන්නේ සෝය කියන දේ මහා සාරදේ. ඔන්න ඔය විදිහට මොකද වෙන්නේ? අර ස්කන්ධයන් මහා සාරයි කියන ගොඩනගෙන වැටෙනවා. දැන් එහෙනම් මේකෙදි බලන්න බින්දුනේ මේ ස්කන්ධයන් සාරයි කියන ගොඩට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? ওই ස්කන්ධයන් සුභයි කියන ගොඩට වැටෙනවා. එහෙනම් ඒ ස්කන්ධයන් උදෙසා අර මේ උපාදාන කරගත්ත ඒවා ඉස්සරහට දාගෙන ඒකෙන් මේ හද හද යන මේ භව ගමන මොහොම සාර මට්ටමට වැටලා සුභ කියන මට්ටමට වැටිලා යනවා. එන්නේ ඒකයි සසරේ සැරිසර. එහෙනම් දැන් අපි බලන්න ඕනේ බින්දුනේ මේ පටිච්ච සමුප්පන්න ධම්ම න්‍යාය ධර්මයට අනුව මේ රූපය කියන එක හැදිලා ආවේ කොහමද? අපිට හිතෙන්නේ අපි කැමති විදිහට තියෙනවා කියලා. නමුත් රූපය කියන එක හැදෙන්නේ පිංගතනි අවිද්‍යා දෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ කියන ඔන්න ඔය පහ එකතු වෙනවා. එහෙනම් අවිද්‍යා නැත්තම් පිංගතනි ඔය කියන රූපය හැදෙන්නේ නැහැ. නමුත් මේ ලෝකේ රූප හැදෙනවා. අර සංයෝජනීය රූපය හැදෙන්නේ නැහැ නේද අවිද්‍යා නැත්තම්? රහතන් වහන්සේගේ සංයෝජනීය රූප හැදෙන්නේ නැහැ නේද අතුලේ? ඕක අල්ලල්ල ඉන්න. හැබැයි මේ ලෝක සම්මතයේ තියෙන රූප ඕන තරම් හැදෙනවා. උන්වහන්සේ ලෝක සම්මතයේ රූප තියෙන උන්වහන්සේට. නමුත් උන්වහන්සේට නැති දේ තමයි බින්දුනාර හිත ඇතුලේ හදාගත්ත සංයෝජනීය රූපේ. ඔන්න ඕක හැදුණ ගමන් බින්දුනේ එතනින් එහාට ඇලෙනවම තමයි යා යහන්න දෙයක් නැහැ. මොකද Taman කැමති විදිහම තමයි ඔය හැදිලා. මොන එක්කෙනාව දැක්කත් බින්දුනේ ඒකට අනුකූලව ඒ වෙලාවේ බහිණ දේවල් වලින් උපාදාන කරගත්ත දේවල් වලින් නම් බහිණි. අන්නේ උපාදාන කරගත්ත දේ තුලින් තමන්ම කැමති එක තමයි හැදිලේ. එතකොට අර දෘෂ්ටියට අර පණින රිලමට ඊමක වැද්දවන. කෙලී මර දෘෂ්ටියට අනුගත වෙනවා. මං කැමති විදියට තමයි උනේ. නමුත් ඔබ දන්නවා පින්වතුනි එනම් මේ රූප හැදෙන්නේ මේ අවිද්ද. තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ. එහෙනම් අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ නිසා ඔන්න ඔය දේ හටගන්නවා. ඔන්න රූපේ හටගන්න ආකාරය. එහෙනම් අවිද්‍යාව නිරෝධයි නම් පින්වතුනි මේ රූපේ නිරෝධ වෙනවා. කර්ම නිරෝධයි නම් පින්වතුනි මේ රූපේ නිරෝධ වෙනවා. තණ්හා නිරෝධයි නම් ඔය රූපේ නිරෝධ වෙනවා. එහෙනම් මේ ආකාරයෙන් පින්වතුනි මේ සියල්ල මේ ආහාර නිරෝධයි නම් රූපේ නිරෝධ වෙලයි. එහෙනම් දැන් රූපේ උදා වීමක් පෙන්වුම් කරනවා, රූපේ වැය වීමක් පෙන්වුම් කරනවා. ඔන්න ඔබ හොඳ ආකාරව දකින්න. රූපේ උදා වෙන හැටි දැක ගන්න, රූපේ වැය වෙන හැටි දැක ගන්න. එතකොට පින්වතුනි රූපේ පිළිබඳ උදයන්ගේ ඥානය ඔබට පහළ වෙනවා. එතන රූපේ පිළිබඳ උදයන්ගේ ඥානය පහළ වෙද්දී ඔබට තේරුම් යනවා පින්වතුනි මෙතන මේ ඔබ වශයෙන් පවතිනවා කියලා එකක් නැහැ. ඔබ කැමති වුණත් නැතත් අවිද්‍යා දෝෂනා කර්ම ආහාර දිනවනම් නිබ්බති ලක්ෂණය තුළ රූප නිර්මාණය වෙනවා. ඒක ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි. එහෙනම් ඔබ ප්‍රිය රූප රහත රූප කියන දෙයක් ගන්න බෑ මෙතන. එහෙනම් ගන්න තියෙන්නේ මොකද්ද පිටින්දනි? අර කියන කරුණ ටික තියෙනවා නම් නිබ්බති ලක්ෂණේ හරහා රූපේ කියන එක උදා වෙවි තියෙනවා. ඔය උදා වෙවි තියෙන රූපේ පිටින්දනි අවිද්‍යා නිරෝධා මොකද වෙන්නේ? රූප නිරෝධ. අවිද්‍යා නිරෝධ නම් රූප නිරෝධයි. තණ්හා නිරෝධ නම් රූප නිරෝධයි. කර්ම නිරෝධ නම් රූප නිරෝධයි. මොකද මේ කර්ම කරන්න ඕනේ පිටින්දනි මේක ඇතුලේ හදාගන්න. ඕක බාහිර රූප වලට දාන්න පුළුවන්. කොස් ගහක් හට ගන්න ආකාරය ගැන අපි මේකට කලින් ගොඩාක් ඉස්සර කාලෙක විග්‍රහ කරලා දුන්නා. කොස් ගහක් හට ගන්න හැටි. නමුත් මේකට පව පොඩ්ඩක් ඇතුළට අරන් ගියොත් එහෙම. මේක ඇතුලේ උපදින ස්කන්ධයන් පහ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එතන පංචස්කන්ධ ලෝකය කියලා කිව්වහම පංචස්කන්ධ ලෝකය කියන්නේ දෙගොල්ලනේ මේක ඇතුලේ හට ගන්න කොට්ටාසය. ඒ පංචස්කන්ධ ලෝකය හටගන්නේ ඇතුලේ. ඒක තමයි අපි උපාදාන කරන්නේ. මොකද ඇත්තටම එළියේ තියෙන වස්තුවට උපාදාන කරන්න බෑ. දැන් මිනිස්සේ ගත්තොත් එහෙම හංකඩ කැලියොට කොහොමද උපාදාන කරන්නේ? කවුද කැමති හංකඩ උපාදාන කරන්නේ? කවුද කැමති කේස උපාදාන කරන්නේ? එහෙනම් මේ ඇහැට දෙන්න තියෙන කෙනෙක් එකක් ගත්තොත් එහෙම කේසාලෝමා නකාදන්තා තජෝ කියන ওই පහනේ තියෙන්නේ. ওই පහම නම් තියෙන්නේ බින්දුනේ එතන. ওই පහට උපාදාන වෙන්නේ නැහැ මෙලෝ සත්වේ. හැබැයි Tamanට පේන ටික ඔක්කොම එකතු කරලා චිත්තමනෝ මානසං වෙලා හදයන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඕකට හාද වෙවි පන්නරේ ගන්න. දැන් නම් හැදිච්ච රූපේ නම් බොහෝම ප්‍රිය රූපයි සාත රූපයි. යල් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඔය රූපං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. අර රූප හටගන්න හැටි. එහෙනම් අර ප්‍රිය රූප සාත රූප කියන ඒවා හටගන්නේ සිංහතුනේ මේ රූප ඇතුලේ නෙමෙයි ඒව තියෙන්නේ. ඒ රූපෙන් අපි දෙයක් ගත්තට පස්සේ එතනින් අපි හදනවා එකක් ඇතුලේ. හැබැයි ඒකට රූප බල බානවා. එළියේ තියෙන රූපේ නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකත් හොඳට මග බලා ගන්න. එළියේ තියෙන රූපයක් ඕනේ ඒකට. එතකොට එළියේ රූපයක් තියෙන වෙලාවෙදී පින්වත්නි ඒ රූපෙට අනුව ඒ ගතිය පටිච්ච වෙලා. එතකොට තමයි අර ඇතුලේ තියෙන රූපේ එහෙමම හැදිලා ඉන්නේ හිතේ තියෙන ස්වභාවය අනුව ඒ වගේම අර උපාදාන කරගත්ත ස්වභාවය. එන හිතේ තියෙන ස්වභාවයත් උපාදාන කරගත්ත ස්වභාවයත් ඔය ඔක්කොම අඩංගු වෙලා තමයි අරක අර එළියේ තියෙන රූපෙට පටිච්ච වෙන්නේ අර මනස ඇතුලේ හැදෙන්නේ අර රූපේ. ඔය රූපේ හැදුනා කියලා කියන්නේ පින්වත්නි අපි පරාදයි. කෙලින්ම පරාදයි. මොකද හේතුව හැදිලා තියෙන්නේ කෙලින්ම උපාදානයකටම අහු වෙන රූපයක්. මොකද කැමති මාකාරයට සංයෝජනීය ආකාරයකට හැදිලා තියෙන්නේ. එහෙනම් ඔය රූප ගැන ඇත්ත ඇටිසැටියෙන් දකින්න පටන් ගත්තා නම් පින්වත්නි අන්න එතනදී අපිට පුළුවන් වෙනවා මේකෙන් ගැලවිලා යන්න. එහෙනම් හැම මොහොතකම දකින්න මේ රූප හටගන්නේ කොහොමද කියන්නේ. අවිද්‍යාව තියෙනකම් මේ රූප හටගන්නවා පින්වත්නි නවත්තන්න බෑ. තණ්හා තියෙනකම් මේ රූප හටගන්නවා නවත්තන්න බෑ. කර්ම තියෙනකම් මේ රූප හට ගන්නව නවත්තන්න බෑ. එහෙනම් මේ අවිද්‍යා, තෘෂ්ණා, ආහාර, ඒ වගේ කර්ම, ආහාර. ඒකට අවශ්‍ය ආහාර සැපේනකම්. ඒකට අවශ්‍ය ආහාර කියලා හිමි පිඟුදුනේ මේ ප්‍රියමනාප අරමුණ. මේ ප්‍රියමනාප අරමුණු හම්බ වෙනකම් මොකද වෙන්නේ? මේ රූපය පෝෂණය වෙවි තියෙනවා. මොකද මේක උදා වෙවි තියෙන්නේ පෑම දිස්සෙත්. උදා වෙන එක නතර වුණොත් එහෙනම් මොකද වෙන්නේ? හේතු සැපේන එක නතර වුණොත් එහෙම නිරුදා වෙලා යනවා. එහෙනම් මේකට අවිද්‍යාව දෘෂ්ණා කර්ම වගේ මොකද්ද? ආහාරිකුත් තියෙනවා. එහෙනම් ආහාරයේ තියෙන කම මොකද වෙන්නේ? මේක උදා වෙවි තියෙනවා. එහෙනම් මේක උදා වෙවි තියෙනවා නම් අර දේවල් නැති වෙච්ච එකම මොකද වෙන්නේ? මේක නිරුදා වෙලා යනවා. විපරිණාම ලක්ෂණයට යනවා. ඔන්න ඒ ආකාරයෙන් මේ රූපේ තියෙන උදේවගේ දකින්න. රූපේ උදයක් දකින්නකොට ඔබට පේනවා හේතුම් පටිච්ච සම්භූතං හේතුඵංගා නිරුද්ධති කියන සංකල්පය උදන්ටත් එනවා එවිදින. එහෙනම් හේතුම් ගැලපීලා සකස් වීමෙන් තමයි මේ රූප කියන එක උදා වෙවි තියෙන්නේ. හේතු නැති වෙච්ච එක මං ඒක නැති වෙලා නිරුදා වෙනව නැවතුණටත් උපදීන්නේ නැහැ ඒ. උදා වීම නතර වෙනවා. එහෙනම් එහෙමනම් රූපය කියලා කියන්නේ රූපය කියලා කියන්නේ ඒ සාත්‍යයක් නම් පින්වතුනි තේන බින්දුකමන් රූපං කියලා තථාගතයන් වහන්සේ මේ රූපය පෙරකොළු උපමා කළේ ඒකයි. දැන් රූපේ පෙන බිඳුවට උපමා කරලා තියෙන ඇයි කියලා දැන් ඔබට වැටහෙන්නේ. පෙන බිඳුවක් කියලා කියන්නේ සිංහලෙන් ඔබ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුන් ගැළපීලා බැඳීමෙන් එකාකාරව දිස් වෙනවා. හේතු පියනකම් විතරයි ඔබ තියෙන්නේ. ඔය පෙන බිඳුව හැදෙන්නේ සාමාන්‍ය වක්කඩකයි. වක්කඩකින් වතුර වැක්කිරන තැනක ඔය පෙන බිඳුව හැදෙන්නේ. එහෙනම් ආහාර සැපේනකම් විතරයි ඔය පෙන බිඳුව කියන එක විද්‍යාමාන වෙන්නේ. පෙන බිඳුව කියන්නේ විද්‍යාම හේතුන්ගෙන් විද්‍යාමාන දෙන දෙයක් විතරක් ඇත්තටම උතන අල්ලන බැලුවොත් එහෙම පෙන බිඳුව කියන එක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමනම් අර වතුර වැක්කින්න තැන පෙන බිඳුව හැදි හැදි එනවා. වතුර වැක්කින්න එක නැවතුණු මොකද වෙන්නේ? අර උදා වෙවි තිබිච්ච එක නිරුදා වෙනවා. එහෙනම් ඔබ හොඳ ආකාරව දකින්න ඕනේ පින්වදනේ ඔය එකම රූපයක්වත් අභිවහගේ පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි. අපේ කැමැත්තට තියෙන ඒවා නෙමෙයි. හේතු තියෙනකල් තිබුණ නැති වුණොත් නෑ. එහෙනම් රූපයකට බැඳුණොත් මොකද වෙන්නේ? රූපයකට තණ්හා වුණොත් මොකද වෙන්නේ? දුකයි නේද? එහෙනම් ඒසා මහ දුකක් දෙනවා නම් පින්වතුනි රූප කියන්නේ අසුරු කළ යුතු දේවල්. එහෙනම් මේ ලෝකේ මොනම රූපයක්වත් තියෙනවද පින්වතුනි අසුරු කරන්න පුළුවන්? රූපය කියන එක අල්ලගොම මහ දුකක් එන්නේ නැද්ද? එහෙනම් රූපස්කන්ධය හොඳයි පින්වතුනි. නමුත් රූප උපාදානස්කන්ධයෙන් මත්පත් වුණොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කොහෙවත් කියුවේ නෑ රූපේ නිරෝධ කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ රූපයෙන් තියෙන චන්දරාගය නිරෝධ කරන්න කියලා. රූපයෙන් තියෙන චන්දරාගය නිරෝධ කළාම රූප උපාදාන ස්කන්ධ හදන්නේ නැහැ. ස්කන්ධේ උපාදාන කරගන්නේ නැති නිසා අන්න එතනින් ගැලවිලා යන්න පුළුවන්. රූපේ උපාදාන කළොත් එහෙම පිංගුතුනි කෙලීම රාග භව, ද්වේෂ භව, මෝහ භව හැදලා ජාති දකට එන්න පටන් ගන්නවා. ඔන්න ඔතන තමයි ඔබ පරිස්සම් වෙන්න ඕනේ දැන්. එහෙනම් දැන් රූපස්කන්ධ නිරෝධ කරන්න යන්නේ කාටවරු? රූපයෙන් තියෙන චන්දරාගය නිරෝධ කරන්න. රූපේ චන්දරාගයෙන් බැඳෙන්නේ හැමතිස්සෙම ඕනෑම දෙයකට චන්දරාගයෙන් බැඳෙන්නේ තින්ගතනි අපි කැමති තියනවා කියලා හිතෙන්න බෑ. මේ අපි කැමති මොකක් හරි විදියක් තියනවා නම් අන්නේ විදියට වෙනවා කියලා දෘෂ්ටිගත වෙච්ච එකම තින්ගතනි ඒක සැපයි කියලා දැන්නවා සැපයි කියලා දැන්නකොට තමයි සාරයි කියලා දැන්නේ. ඔබට මේ ඇස් දෙකේ ලොකු වටිනකමක් ඇවිල්ලා තියෙන්නේ ඒකයි. ඔබ බලන තැන ඔබට රූප ප්‍රියමනාපයි. බලන තැන රූප ප්‍රියමනාප වෙන්නේ හේතුව තින්ගතනි ඔන්න ඒ දෙය. අසුචිය දිහා දැක්කම ආයි බලන්නේ නැහැ රක්කල ඇහි විතර ගන්නවා. නමුත් අනිත් දේවල් බැලුවොත් එහෙම මේ දේවල් බලාගෙන මේ කරකෝ බලනවා. මොකද හේතුව පිංගුතේ ඔය කරන හැම මොහොතක් මොහොතක් නෑනම සංයෝජනයක් හටගෙන එක චක්කුද්්වාර චිත්ත වීදියක් යනකොට මනෝද්්වාර චිත්ත වීදි ලක්ෂ ගාණක් ගිහිල්ලා ඉවරයි. චක්කුද්්වාරෙන් එකක් අතුරට ගන්නවා. ඒ අතුරට ගත්තට පස්සේ ඒක අතගගා ඉන්නවා මනෝද්්වාරේ. ඒ අතගගා ඉන්න හැම මොහොතක පිංගුතේ උපාදානස්කන්ධිය තමයි රැස් කරන්නේ. මොකද මේ මනට ඕනේ තනිකරම මොනවද? වේදනා සංඥා නග. මේ මනේ ස්වභාවය තමයි පිංගුතේ හැමදෙස්සම වේදනා සංඥා හොනියක්. ඒ වේදනා සංඥා නගන්න නම් එයාට සංකාර කරලා විඥාන හදන්න ඕනේ. මොකද විඥාන හදන්න නැතුව වේදනා සංඥා ගන්න බෑ. විඥාන හැදෙන්නේ නැහැ සංකාර නැතුව. එහෙනම් සංකාර කර කර තමයි විඥාන හදාගන්නේ. සංකාර හැදෙන්නේ නැහැ පිංගුතේ රූප නැතුව. රූප කියලා කිව්වේ මොකද්ද? මනට රූප වෙලා ඉන්නේ මොනවද? ඔය කියපු රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටම් රූප ධම්ම රූප කියන ඔය ඔක්කොම රූප ටික උතන් දැවිදilla ඒවට අරමුණු වෙවි. ඔන්න හතර දෙනව සංයෝජන. දැන් ඔය සංයෝජන හැදෙන්න හැදෙන්න මොකද වෙන්නේ? මන අරව දැනගන්න හිත හදා ගන්න ඕනේ. හිත හදා ගන්න සංකාර කරන්න ඕනේ. මේ ක්‍රියාවලිය කර කර කර කර ඉන්න කතාවද වඳින්නේ කතාවද මැදලා හොටෙල් එකෙන් එළියට යන කෙනාට කාර් එක හරි වටිනවා වගේ කාර් එක දකින කොට ඒ කෙනාට ආසාවක් හිතෙනවා වගේ මේ වේදනා සංඥා නගා ගන්න ඕනේ වෙනකොට සිංහතනි ඒකට උදව් කරන පිරිසක් ඉන්නවා. අන්නේ අයට හරි කැමති මේ මන. ඒක නිසා ඒ අය අල්ලගෙන තමයි මොකද රූපයෙන්තර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංකාරයෙන්තර විඥානයේ යාමක් කීමක් හෝ චුතියක් හෝ මම නොකියමි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අර රූපේ ඇදිලා ඉන්න මොනේ? රූපේ ඇදිලා ආපු ගමන් මොකද වෙන්නේ? රූපේදී රූපේ අර අරමුණු වෙලා එතනින් හැදෙන මොනවද? විඥාන කියන්නේ. විඥාන හදන්න නම් සංඛාර කරන්න ඕනේ. සංඛාර කර කර විඥාන හදලා දැනගන්නව අඳුනක. කොච්චර කළත් විඥානේ දැන ගැනීම අඳුර ගැනීම තියෙනවා. දැන ගැනීම අඳුර ගැනීම කියන අතර වෙන්නේ සංඥා වේදිත නිරෝධයට සම්බන්ධුනට පස්සේ රහතන් වහන්සේ කියන. නැත්තම් උන්වහන්සේ දැනගන්නව අඳුර ගන්නවා. හැබැයි දැන ගැනීම අඳුර ගැනීම කියන එකට චන්දරාගයෙන් බැඳිලා නැහැ. දැන් මෙතන කවුරු හරි කියොත් එහෙම රහතන් වහන්සේට දැක බලා ගන්න ඕනේ නැහැ කවුද කියේ කියලා. හැබැයි උන්වහන්සේගේ හිතත් තාම දැනගන්නව අඳුර ගන්නවා ඒක නවත්තන්න බැහැ. දැනගන්නව අඳුර ගන්නවා කියලා කියන්නේ වේදනා සංඥා නැගෙන වෙනවා. සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ උන්වහන්සේගේ හිත හැදෙන එක නතර වෙනවා. හදන මේකයි කිව්වේ ඒක. ඒකන වේදනාවක් නැහැ සංඥාවක් නැහැ. හිත හැදෙන එක නතර වෙලා තියෙනවා. හිත හැදෙන එක පටන් ගන්න නම් ආයෙ සැරයක් ආයෙ වේදනා සංඥා නැගෙන. වේදනා සංඥා නැගෙන නම් හිත ඕනේ සංඛාර කරන්න ඕනේ. සංඛාර කරන්න නම් අරමුණු වෙන්න ඕනේ. අරමුණු කියලා උතන ඉන්නේ රූප. ඉතින් කොහෙන් හරි ඒක ඇදිලා එන්නේ. ඉතින් මේ මහ විශාල කර්තව්‍යයත් එක්ක ඉතින් මේ වෙන කර්තව්‍යෙදී ඔබ මනාවට දකින්න. මේ රූප කියන ඒවා හටගෙන ආපේ. වේදනා කියන ඒවා හට ගන්න හැටි දකින්න. වේදනා කියලා කියන්නේ මට ඕනෙ විදිහට හට ගන්න ඒවා නෙමෙයි. වීමක් දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ වීමක් දැනෙන නම් ඒත් අර අවිද්‍යාව ප්‍රත්‍ය දෙන්නම ඕනේ. ඒතර අවිද්‍යාව තෘෂ්ණා කර්ම දෙන්න ඕනේ. ආහාරයේ වශයෙන් ස්පර්ශේ දෙන්න ඕනේ. මොකද ස්පර්ශේ නිසා වේදනා හට ගන්නවා මිසක් නිකන් වේදනා හට ගන්න බෑ. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා කර්ම ස්පර්ශය ඔය හතර එකද ඔය හතරත් එක්ක අර නිබ්බත් ඉලක්කණය තුලින් මේක නිබඳ වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක සිද්ධ වෙන්නේ පිංගතුනි ඇතුලේ. හිත හටගත්තට පස්සේ හිත ගාව සිද්ධ වෙන දේක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. වීමක් දැනෙන ස්වභාවය. සංඥා කියලා කිව්වෙත් ওই ටිකටම තමයි. ඉතින් මනාවට හැම මොහොතකම මේ ඉන්න ගමන. මේ රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන ඔය කියන පහ හැදිලා එන්නේ කොහොමද කියලා විමසලා බලන්න. උදයාගේ ඥානය පහල කරගන්න පුළුවන් වුණොත් පින්විතනි ඔබ මේවෙන් මිදෙලියන. මොකද මේව ඔබගේ පාලනයකින් තොරව ඔබගේ වශයෙන් තොරව සිද්ධ වෙන බව Taman දැනගත්තාට පස්සේ. එහෙනම් ඔතන හැදලා එනවා මහා අවිනිශ්චිත භාවය. මේ රූප කියලා කියන්නේ පුදුමාකාර අවිනිශ්චිත දෙයක් බව වැටහිලායි. එහෙනම් කොයි මොහොතේ හෝ ඔය රූප නිසා ඔය රූපෙට මොනවා වෙයිද දන්නේ නැහැ කියන තැන එනවා. රූපපතීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති මුච්චති කියන මේ රූපේ රූපදීති රූපං කියලා කිව්වෙ මොකද්ද? ඍතු විපර්යාසයන්ට පත්වීමෙන් වැරසෙන්න පුළුවන්, විනාශයට පත් වෙන්න පුළුවන්, වෙනස් වෙලා යන්න පුළුවන්. එතකොට මේ රූප මේකටත් අයිති. පිටින්ද මානසික ඍතු විපර්යාසයත් ඒකට අයිති. මේ මානසිකව හිතුව ප්‍රතිපරයාස නිසා මොකද වෙන්නේ? වෙනස් වී ප්‍රතිපරයාස කියලා කියනවා. මානසිකව හිතුවනේ වෙනස්කම් නිසා මොකද වෙලා යන්නේ? මොකද ඒක චෛතසික බහින්න පුළුවන් හිතට. ඉතින් ඒව ටික ගැඹුරට යනවා. එච්චරම හිතන්න දෙයක් නැහැ ඕක. හිත හැදෙන වෙලාවෙ බින්දින එක එක චෛතසිකයන් ඕකට බැහැ ගන්නවා. දෘෂ්ටි චෛතසිකේ බැහැ ගන්නවා. එක එක જાති චෛතසික 52ක් තියෙනවා. ඔය 52 එක එක ආකාරයේ චෛතසික බැහැ ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අර හදේ මනසේ උනත් හැදිලෙන රූපේ වෙනස් වෙනවා හැම මොහොතේ. එතකොට ඒ රූපයට අනුව තමයි එතනින් ඉහළ විඳීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් කෙනෙක් ඉන්න පුළුවන් බින්දින චොක්ලට් කේක් වලට කැමති නම් වැනිලා කේක් වලට කැමති නැති, බටර් කේක් වලට කැමති නැති. එහෙනම් චොක්ලට් කේක් එක යා ඇලෙනවා, බටර් කේක් එක යා ගැටෙනවා. එහෙනම් ওই දෙකම සිද්ධ වෙන්නේ සිංහතන එයා තුළ තියෙන දෘෂ්ටි චෛතසිකයක් නිසා. දෘෂ්ටිය බැහැගත්ත ගමන් මේක තමයි හොඳ කියලා දෘෂ්ටියක් හදාගෙන මේක බැහැගත්තා නම් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේදී ඇලීමක් ගැටීමක් විද්‍යාමාන වෙනවා. මානසික ස්වභාවය හැම මොහොතකම වෙනස් වෙනවා ওই කාරණ නිසා. මේකට අදාළව මොකද්ද බහින්නේ? ඒක මත තමයි ඒක තීරණය වෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ උපාද මේ ස්කන්ධය උපාදාන වීම තුල ස්කන්ධයන් තුල මේ ප්‍රශ්නේ නැහැ. ඔය උපාදාන කරගන්න කොටස නැවැත්තුවා. උපාදාන කරගත්ත ඒවා එකක්වත් නැත්නම් පිටුතුනි ඔය සංයෝජනේ හදන්න බැහැ. එතකොට මොකද වෙන්නේ? ඇත්ත ඇති සැටියෙන් පේනවා. රහතන් වහන්සේට ස්ත්‍රියාවගේ රූපයක් ඇත්ත ඇති සැටියෙන්ම පේනවා. මොනවද ස්වාමීන් වහන්සේ පේන්නේ? ඇහුවොත් අහංකඩයක් පේනවා. කේස් ලොම් ටිකක් පේනවා, නියදත් ටිකක් පේනවා. ලෝක සම්මතයෙන් මේකට ස්ත්‍රියාවක් කියලා කියනවා කියන. නමුත් මේක සාමාන්‍ය මේ පිරිමි දරුවෙක් දැක්කොත් එහෙම ඒ කෙනාට එක එක જાතියව මෙවිමවි එනවා. ඒ එක එක જાතියව මෙවිමවි එන්නේ එයා දැකපු දේ කියපු දේවල් නිසා. එයා කියන්න පුළුවන් මෙයා ආශ්චර්ය රාහි වගේ. තව කෙනෙක් කියනවා නෑ නෑ එයා දුහි චවුල වගේ. එහෙනම් එක එක ආකාරයට මේ තමන්ගේ හිත ඇතුලේ වැහගෙන හිටපු. ඒ දේවල් තමයි අර මනල මානසම් කරන්නේ. ඒක තමයි අම්මලා කියන්නේ මගේ දරුවා අහවලා වගේ. ආයිකිනේ මගේ දරුවා අහවලා වගේ. එක එක විදියට පේනවා. ඉතින් අර දැන් කවදාවත් කියයි තමන් ජීවිතේටම දැකලා නැති කෙනෙක් ඉන්නවා. කවදාකවත් අරාම්ම කියයිද මගේ දරුවා රහවලා වගේ කියන. එහෙම කියන්නේ ඉන්නේ නැහැ. උපාදාන කරගෙන ඉන්නකොට තමයි ඒකට අනුව අර සංඥා ඒ ඔක්කොම දාගෙන ඔතන හදාගන්නව අර සංයෝජනේ. ඉතින් මේ සංයෝජනේ හැදුනා කියලා කියන්නේ දෙගොතේ ඒක උපාදානයට වැටෙනවම තමයි. මොකද කැමති එකනේ හදාගත්තේ. ඉතින් ඒකට ආයි තණ්හා නොකර ඉඳී කියලා කවුරුත් කියන්න බෑ. එහෙනම් සංයෝජනේ හැදෙන එක උනේ නවත්ත ගන්න. රහතන් වහන්සේට ඔය සංයෝජනේ හැදෙන්නේ නෑ. උන්වහන්සේට තියෙන්නේ යථා භූත ඥාන දර්ශනයට ඇවිදින්න උන්වහන්සේ තියෙන්නේ. එහෙනම් යථා භූත දකින්න පුළුවන් ඥානයක් උන්වහන්සේට තියෙනවා. ඉතින් ඔබත් හදා ගන්න ඕනේ තියෙන්නේ යථා භූතව දකින්න තියෙන ඥානය. ඒක හදා ගන්න නම් තියෙන හොඳම ක්‍රමය තමයි ඔය රූප වේදනා සංඥා සංඛාර පිළිබඳ ඔය තියෙන උදයාවේ ඥානයෙන් විග්‍රහ කරගන්න ඕනේ. උදයාවේ ස්වභාවයෙන් බලන්නේ මේ ඔබ වශයෙන් දින එකක්ද ඔබ කැමති විදිහට පවතින එකක්ද කියලා. හේතුන්ගෙන් හටගෙන හේතු ඇති වෙනකොට නැති වෙන දෙයක්. එහෙනම් කොයි මොහොතේද ඔය හේතු නැති වෙන්නේ? එහෙනම් මොන තරම් අවිනිශ්චිත දෙයක්ද මේ රූපය කියලා කියන්නේ? එහෙනම් මේසා අවිනිශ්චිත රූපය කවර කවදාකවත් මට කොහෙද සෙත ගියේ? මේක ඒකාන්තයෙන් මහ දුක්ඛන් රූපකන්දරවන්නේ මට සිද්ධ කරගන්න. ඔන්න ඔය විදිහට දිනදී මේක මේ අවස්ථාව උදා කරගන්න බලන්න. එහෙම නැත්නම් රූපයේ තියෙන තව ස්වභාවයක් ඔබට බලන්න පුළුවන්. ඒ තමයි රූපයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි ඡේ ධම්මයි වය ධම්මයි කියලා බලන්න. මේ රූපයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි හේතුන්ගෙන් හැදිලා තියෙන හේතු දින කම් ඵලයේ විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච ගමන් ඵලයේ උදා වෙන එක නතර වෙනවා. ඔන්න ඔතනට එහෙමනම් බින්දුවෙන් එතනින් වැටිලා එනවා මේක අනිච්ච ධම්මයි. එහෙනම් අපි වශයෙන් පවත්වන්න බෑ. ඊළඟට අනිත්‍ය ධර්මයි අනිත්‍ය ධර්මයි අනිත්‍ය ධර්මත් හරි අනිත්‍ය ධර්මත් අනිත්‍ය ධර්ම කියලා ගන්න. අනිත්‍ය ධර්මයි අනිත්‍ය ධර්මයි දුක්ඛ ධර්මයි. ඔය තියෙන රූපය ගැන බලන විදිහ අනිත්‍ය ධර්මයි කියේ මොකද හේතුන්ගෙන් හටගත්ත දෙයක් නිසා පිටුදී මේක එක මොහොතක්වත් මගේ වශයෙන් පවත්න්න බෑ. මට ඕනේ විදිහට නෙමෙයි වෙන්නේ. හේතු තියෙනකම් ඵලයේ තියෙනවා. හේතු නැති වුණාම ඵලයේ නෑ. ඔන්න ඔතනට ඒකම. එහෙනම් අනිත්‍ය ධර්ම. එහෙනම් අනිත්‍ය ධර්ම මේක එක මොහොතක්වත් ස්ථිරව පවත්ව ගන්න පුළුවන් විදියක් නැහැ. පුදුමාකාර විදියට අවිනිශ්චිතතාවයක් තියෙනවා. මොකද හේතුවක් වෙනස් වුණා නම් ඵලය වෙනස් වෙනවා. විපරිණාම ධර්මයි. විනාශයට පරිණාමය වෙනවා හැම මොහොතක් ගන්නෙම හේතු සපේන කරු විතරයි තියෙන්නේ. හේතු තිබුණොත් විතරයි තියෙන්නේ. එහෙනම් මේ විපරිණාම ධර්මයි. ඊළඟට කය ධම්මයි වාය ධම්මයි. ඒක තියෙන්නේ බලන්න එක. කය ධම්ම. ක කියලා කියන්නේ පහත් පැත්ත තියෙනවා. එහෙනම් පහත් පැත්තට අය කරනවා. රූපයකට උපාදාන වුණා කියලා කියන්නේ තියෙනවා. මේ ජීවිතේ පහත් පැත්තකට අය කළා දාලා මේ සසර ගමනේ අනාථයෙක් කරන්න හදන්නේ. එහෙනම් මේ තා මේ රූපවලට මේ රූපයක් උපාදාන වුණාට පස්සේ මේ සසර ගමනේ අනාථයෙක් කියලා යනවා නේද මේ සත්. එදෙනින් ගැලවීමක් නැහැ. ඔන්න ඔය ස්වභාවයේ හිටතේ. එහෙනම් මේ පහත් පැත්තට ඇදලා දාන නිසා මේකට කය දාන. වය ධම්මයි තියෙන්නේ විනාශයට ඇදලා දාන. මොහොතක් මොහොතක් නැර විනාශ මෙවි විනාශ මෙවි යන්න. ಜಾති සකස් වෙන හැම කෙනාම ඒ ಜಾති ඒ මොහොතේ විනාශයටපත් වෙනවා. එහෙනම් මේ විනාශකාරී ධම්මයි මේ. ඔන්න වය ධම්ම බව දැක්ක. ඒ වගේම දැන් ලැනවා එහෙනම් මේක මොකද්ද මේ? අසාර ධම්මයි අනාථ ධම්මයි කියන. මේක නම් අසුරු කළ යුතු එකක් නෙමෙයි. මේක ඒකාන්තයෙන්ම පහකල දාන්න ඕන එකක්. මේ රූප කියලා කියන්නේ අසුරු කළ යුත්තක් නෙමෙයි පහකල යුත්තක්. රූප අසුරු කළොත් එහෙම මහා අනාථෙන් අනාථෙට වැටෙනවා මේ සසර ගමනේ. ඒක නිසා මේ රූප කියන්නේ අනාථ ධම්මයි. ඊට පස්සේ වැටිලා එනවා එහෙනම් නිරෝධ විරාග ධම්මයි නිරෝධ ධම්ම. මේ කාලෙගෙන සැරි සරන්න කිසිම අවශ්‍යතාවයක් තියෙන එකක් නෙමෙයි මේ සුභයක් නෙමෙයි මෙතන තියෙන අසුභයක්මයි තියෙන්නේ. එහෙනම් මේක විරාග ධම්මයි. ඒ වගේම මේක අරන් රෝත් එක ගන්න ඕන එකක් නෙමෙයි. මේකට තියෙන චන්දරාගයක් තියෙනවා නම් පින්වතුනි ඒ චන්දරාගය නිරෝධ කරන්න ඕන. ඔය ටික ඔක්කොම වැටෙනකොට පින්වතුනි උදයන්ක මත්තංග මාස්වාද ආදීන නිස්සාරණ ඔක්කොම වැටින්නානේ තියෙන්නේ. ඕකන වේදනාවට තරම් බලන්න වේදනාව කියන එක හැදිලෙන විදිහක් තියෙනවා. වේදනාව කියන එක නිකන් හැදෙන්නේ නැහැ. ඇහැ රූපයයි චක්කු විඤ්ඤාණය එකතුෙන් හැදෙන ස්පර්ශයක් තියෙනවා විද්‍යා දෘෂ්ණා සමග. ඔන්නෝතනින් හැදෙන සංස්පර්ශයෙන් හැදෙනා වූ වේදනාවක් තියෙනවා නම් වේදනාව කියන්නේ උඩින් වැටිච්ච එකක් නෙමෙයි සංගතයි පටිච්ච සමුප්පන්. හේතු දිනකම් විතරයි ඵලයේ විද්‍යාමාන වෙන්නේ. හේතු නැති වෙච්ච එකම ඵලයේ නෑ ආතවදුරට. ඵලයේ උදා වෙන එක නතර. එහෙනම් අනිත්‍ය ධර්මයි නේද? අපි වශයෙන් ඒ කොහේ තියෙනද හේතු දිනකම් විතරයි නම් ඵලයේ තියෙන හේතු නැතුනම් ඵලයේ උදා වෙන එක නතර වෙනවද? අනිත්‍ය ධර්මයි. අනිත්‍ය ධම්මයි වගේම පින්කතේ එතන තියෙනවා තව එකක් මොකද අනිත්‍ය ධම්ම. ඇයි? පුදුමාකාර අවිනිශ්චිතතාවයක් තියෙන. එන අනිත්‍ය ධම්මයක් තියෙන. ඒ වගේම පින්කතුනි මේ හේතු ටික නැති වුණොත් එහෙනම් විනාශයට පරිණාමය වෙනවා. එහෙනම් විපරිණාම ධම්මයි. ඔය ටිකක් දැකලා කය ධම්මයි වය ධම්මයි. එහෙනම් මේ මේ මේ මේ සා වේදනාවකට ඇලෙන්න ගියොත් එහෙනම් ක කියන පහත් පැත්තට අය වෙලා යනවා. වය ධම්ම විනාශයට අය වෙලා යනවා. මොහොතක් මොහොතක් නෑ විනාශ වෙනවා මිසක් මෙතනින් ගැලවීමක් නෑ. එහෙනම් අසාර ධම්මයි අනාථ ධම්මයි. මේකේ මොන සාරයක්ද එහෙනම්? ඇලෙන්න ඇලෙන්න දුක ගේනවා නම් ගිනිගත් යකඩ වගේ නම් මේකේ මොන සාරයක්ද තියෙන්නේ? සතර ගමනේ අනාථයෙක් කියලා දානවා නම් මේක මොන සාරයක්ද? ඔන්න එහෙනම් අරුක් ඔන්න ඔය කියපු වේදනාවේ තියෙන අසාරය දැකගන්න. වේදනාවේ අසාරය දකිනකොට සිංහදු නිහනම එක මොහොතක්වත් මේ වේදනාව නිසා මට මේ භව ගමනේ යන අවශ්‍යතාවයක් නැහැ. අන්න එනම් වේදනාවේ තියෙන අසුභය දැකගත්. වේදනාව අසුභයි නම් සිංහදුනි එදෙනින් එහාට වැටහිලා එනවා විරාග ධම්මයි නිරෝධ ධම්මයි. මේක විරාග කළ යුතු දෙයක් නිරෝධ කළ යුතු දෙයක්. චන්ද රාගයෙන් අල්ලගෙන හිටිය යුතු දෙයක් නෙමෙයි. ඔන්න ඔය ආකාරයට සිංහදුනි අනික් කරුණු පහ ගැන ඔය හොඳට විග්‍රහ කරගන්න තමයි. භාවනාවක් කරනවා කියලා ඔන්න ඔය જાතියෙන් එකක් කළා නම් සිංහදෙන් සතියක් යනකොට රාග දේශ මොහ භාගයට භාගයක් අඩු වෙලා යයි. භාවනාවක් කරනවා කියලා පද ටිකක් කියගෙන හිටියොත් එහෙම අන්තිමට චතුත් අධ්‍යායනයට සම්බන්ධ වෙනවා. දැන් වැඩිලා අහනවා ආලෝකයිකුත් තියෙනවා. දැන් මෙතනින් යන මොනවද කරන්නේ කියලා. ඒකයි උතල තියෙන ප්‍රශ්න. මෙර කිසි දෙයක් නැහැ ඒක. Tamanට මේ මාර්ගය වඩා ගන්න පුළුවන් පිළිවෙල කරන දේ හරියට කරා. එතකොට හරි. හැම දෙයක්ම සිංහදෙන් නිවන ස්පර්ශයෙන් නිවන මෙනෙහි කරන්න ඕනේ. නිවන මෙනෙහි කරේ නැත්නම් ඔබ මඟ කොහෙද නතර වෙනවා විතරයි වෙන්නේ. කර්මස්ථානයේ අරමුණු කර කර නිවන මෙනෙහි කරා. නිවන කියන කිව්වේ මොකද්ද? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. එහෙනම් රාග, ද්වේෂ, මෝහ ඡය වෙනවද කිය කිය බල බල පින්විතනි අර අරමුණ මෙනෙහි කරන්නයි තියෙන්නේ. තමන් ගත්ත කර්මස්ථානයක් තියෙනවා නම් ඒක මෙනෙහි කරා. එහෙනම් රාග කියන කිව්වේ සරි සරිම අග්‍ර කරගන්න. මොනවයි සරි සරිම? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන්නේ සරි සරිම අග්‍ර කරගන්න. එන සැරි සැරිම අග්‍ර කරගෙන තියෙන පිංගුතින ඒක සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා. සාරයි කියලා ගත්ත සංඥාවක් නිසා. සාරයි කියලා ගත්ත චිත්තයක් නිසා. සාරයි කියලා සමන්න හිතෙන හිත. එහෙමනම් ඔන්න ඔය කියන මුලා දෘෂ්ටියෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් ඔය ආපෝ සංඥාවෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් ඔය තිමිත චිත්තෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් පිටුදී ඔබ ඔබට ඇලිලා යන්නේ නැහැ. ඔතනින් නිදහස. එහෙනම් මේ නිදහස ඇති කරගන්න නම් මේ රූපය දැක ගමන් අර සංයෝජනේ හතර එක නතර වෙන්න ඕනේ. රූපය දැක ගමන් සංයෝජනේ හදලා කියලා කියන්නේ එතනින් එහාට ඔබ පරාදයි. ඉවසගෙන ඉන්න විතරයි ඔබට පුළුවන් වෙන්නේ. නමුත් ඇතුලෙන් මේ සංයෝජනේ හඳුනාට පස්සේ ඒකට ඔබ ඇලිලා ඉවරයි. ඇලිලා 10 ලක්ෂ කෝටි වාරයක් ඇලුනට පස්සේ තමයි ඔබට තේරෙන්නේ ආනේ මං ඇලුනා කියලා. එහෙනම් ඒ විදිය නෙමෙයි ගැළපෙන විදිය. එහෙනම් පුළුවන් තරම් මේ රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, අසුභ ස්වභාවය බලන්න. වය ධම්ම, කය ධම්ම ස්වභාවය බලන්න. විරාග ධම්ම, නිරෝධ ධම්ම ස්වභාවය බලන්න. ඔය ටික බලාගෙන යනකොට තේරෙන්නේ මේ රූපෙට යම් චන්ද රාගයක් තිබුණා නම් ওই චන්ද රාගයේ ක්‍රම ක්‍රමෙන් දුර වෙලා යයි. වේදනාවට යම් චන්ද රාගයක් තිබුණා නම් ඒ චන්ද රාගයේ ක්‍රම ක්‍රමෙන් දුර වෙලා යයි. ඔය ආකාරයට ස්කන්ධ පහටම තිබිච්ච යම් චන්ද රාගයක් තියෙනවා නම් ඒ චන්ද රාගයේ දුර වෙලා යනවා. එතකොට ස්කන්ධය විදිහට තියෙනවා. ස්කන්ධයන් උපාදාන වෙන්නේ නැහැ. ස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ කියලා කියන්නේ තේරෙන්නේ කවර කවදාකවත් දුක කියන එක හටගන්නේ නැහැ තමයි මානසික වශයෙන්. ඔබ දන්නවනේ යමක් තණ්හා කලාවනේ උපාදානනේ. එහෙනම් ඒ තන හා වෙනවනම් ඒ මොදිරි වටින කමක් ඇවිල්ලා නිහා වෙන්නේ නිකන් හා වෙන්නේ නැහැ. අපි හැමදාම ඔබට කියන්නේ අසුචියට නෙමෙයි ඔබ අසුචියට හා වෙන්නේ නැහැ නේ කවදාවත්. මොකද ඒක වටින කමක් නැහැ. හැබැයි අසුචිය තුලින් Taman කැමති දෙයක් ඉෂ්ට වෙනවනම් ඒ ආස වෙන එකක් නැද්ද? ඔබගේ අසුචිය පිළිකා හොඳ කරන්න පුළුවන් කියලා කිව්වනම් ඒ ඔබ ඊට වඩා ලොකු තැනක් අසුචියට දෙන්නේ නැද්ද? අසුචිය ඔබ ඇසුරු කරන්නේ නැද්ද? තණ්හාවෙන් වැදෙන්නේ නැද්ද? මුරකාවල් දාගෙන ඉන්නේ නැද්ද? ඔය ඔක්කොම වෙනවා. එහෙනම් තමන් කැමති දෙයක් වෙන්න ඕනේ පිටුතුනේ. තමන් කැමති දෙයක් වෙනකොට තමයි ඒක සුභ සංඥාවට වැටෙන්නේ. ඉතින් හැමතිස්සෙම බලන්න මේ තමන් කැමති විදිහක් නෙමෙයි මේ තියෙන්නේ හේතුන්ගෙන් හටගත්තරන් හේතුනේ. හේතුන්ගෙන් හටගෙන හේතු එකතු වෙනකොට ඵලයේ හැදෙන ක්‍රම වේදයක් මේ ලෝකේ තියෙනවා. එහෙනම් රූප ගත්තත් වේදනා ගත්තත් සංඥා ගත්තත් සංඛාර ගත්තත් විඥාන ගත්තත් හේතු ටිකක් එකතු වීමෙන් විද්‍යාමාන වෙන ඵලයක් විතරයි ඔය තියෙන්නේ. එහෙනම් වේදනාව කියලා කියන්නේ හේතුවක් නෙමෙයි. වේදනාව කියලා කියන්නේ මොකක්ද? හේතුන්ගෙන් හැදෙන ඵලයක්. ඉතින් ඵල කියලා කියන්නේ මොන වගේද? ඵලයක් කියලා කියන එක පිටින්දලි එක බින්දු මාත්‍රයක්වත් මක් වෙන්න බැරිද? එක බින්දු මාත්‍රයක්වත් ඇත කියන සත්‍යයෙන් පනවන්න බෑ. උදා වෙවි තියෙනවා. හේතු තියෙනකම් උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. එච්චරයි. දැන් ඔබට මොකක් හරි චිත්ත වේදනාවක් දැනෙනවා කියලාද? මොකක් හරි ඇහැ රූපයේ චක්කු විඥානය නිසා වේදනාවක් දැනෙනවා කියන එක. එහෙනම් ඇහැ රූපයේ චක්කු විඥානයේ ස්පර්ශ වීම තුළ වේදනාවක් දැනෙන වෙලාවෙදී අර කරුණ ටික ඔක්කොම සිදු වෙවි තියෙන්න ඕනේ. නැත්තම් වේදනාව කියන එක මක් වෙනවද? වේදනාව කියන එක උදා වෙන්නේ නැහැ. එනවා මොකක් හරි දිහා බලාගෙන ඉන්නකොට දැන් මේ වේදනාව උදා වෙවි තියෙනවා. වේදනාව උදා වෙවි තියෙන්නේ මේ කියන කාරණා නිසා. ඊට පස්සේ ඔන්නව වැද්දක පියා ගන්නවා. වැද්දක පියා ගත්තාම පස්සේ මොකද වෙන්නේ? මනස අරගේ print out එකක් අරන් තියෙන්නේ. අර හදපු සංයෝජනේ දැන් තියෙනවා. මේක දිහා බලන්න දෙයක්වත් නැහැ. සංයෝජනේ අරගේ තියෙන නිසා දැන් මන මොකද කරන්නේ? මන ඒකෙන් කරුණු අරගෙන මේකන වේදනාව දෙදී ඉතින් මනත් හරීම කැමති වේදනාව නගා ගන්න. කැමති જાතියේ වේදනාව එන නිසා උපාදාන කර කර පිටිපස්සේ මල්ලෙන් පිටිපස්ස මල්ලට දාලා පිටිපස්සේ මල්ලෙන් ආයෙ ඉස්සරහට ගෙනත් දෙනවා. අනිත් සංයෝජන හදා ගන්න. ඔන්න යාකාරයට මේ මන කියන කෙනා පින්වදෙනි ඔබ පුදුමාකාර විදිහට විනාශයට පත් කරනවා. ඉතින් මේකව බොහොම ඉක්මනට දමනය කරගන්න ඕනේ. මේකව දමනය කරගත්තේ නැත්නම් එහෙම වෙන්නේ මහ විනාශයකින් විනාශයකට වැටෙනවා. මේකව දමනය කරගන්න තමයි ඉතින් ඔබ ඇවිල්ලා තියෙන්නේ. මේකට හැමතිස්සෙම කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඕනේ. හැමදේම රෝම් සයිට් යන්නේ. හැබැයි අවදක් කරන්න එපා. ඔබ යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඒ කෙනාට ගති නියතයි කියලා කියනවා. නියත වූ සම්බෝධි පරායනයට තියෙනවා කියලා කියනවා. එහෙනම් මේ නිවන් දකින්න ඒකාන්තයෙන්ම හිතියමු කරගත කෙනෙක් බවට පත් වෙනවා මේ පුද්ගලයා. එතකොට නිවන් දකින්න හේතු වාසනාව තියෙන කෙනෙක් නිවන් දකින්න මෙයාල කෙනෙක් බවට පත් වෙනකොට පින්වතුනි ඒ කෙනාට එක එක જાතියින් මේක පැහැදිලි කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. එතකොට මෙයාට මෙච්චර කල් තිබුණේ මේ පෘතහද්ද පෘතඥයෙක් කියලා හිටම කාලෙක තිබුණා නම් මොකද අසුතවා පෘතඥයතු ජනු හරියානම් අදස්සාමි හරිය ධම්මා සපෝවිදු හරිය ධම්මේ අවිනීතු ඔය මට්ටමේ තියෙන නිසා මේ පෘතඥන ස්වභාවයක තියෙන නිසා මෙයාට පින්ගතුනි කිසිම ආකාරයකින් නිවන පැත්තට නැඹුරුවක් නැහැ. එහෙනම් මෙයාගේ ගති හැම මොහොතකම තියෙන මොනවාද? සතර අපායට නියමිත වෙලා තියෙනවා. දිව්‍ය ලෝකයකට යන්නත් පුළුවන් ඒක. නමුත් මේ ගති තියෙන්නේ අමුතු ගතියක් මෙයාගේ තියෙන. පු탁 ජන ගතියක් තියෙන. පු탁 ජන ගතියක් තියෙනකොට හැම මොහොතකම අර මිතුරු සතුරු කියන දෙපාර්ශවයෙන් සතුරු විතරයි මෙයා තියෙන්නේ. මිතුරු කියලා එකක් නැහැ. හොඳට මිතුරු කියලා අදහස් කළේ නිවන් දකින්න පැත්තට. හැබැයි සද්ධර්මයේ ශ්‍රවණය කළ ධර්මයේ අවබෝධ වුණාට පස්සේ යම් මොහොතක තේරුණා මේ ලෝකේ නම් අල්ලන්න කිසිම හරයක් නැහැ කියලා. ඒ අල්ලන්න කිසිම හරයක් නැහැ කියලා පින්වතුනි අර සෝතාපන්න ඵලයට පත් වෙනකොට මොකද වෙන්නේ? අන්න එතනදී අර මිතුරු හමුදාවක් හටගන්නවා. මේ මිතුරු හමුදාව නැති කිසිම කෙනෙකුට පින්වතුනි භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. මොකද භාවනාව කියලා කියන්නේ සතුරු මරමර මිතුරු වැඩි කරගන්න ගම්බියද. එහෙම නැත්නම් සතුරන්ට අදාළ දේවල් දීලා මිතුරු කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. භාවනාවේ ඉතින් මිතුරු හමුදාවක් පටන් ගන්න ඕනේ කලින්. ඒකයි කියන්නේ සෝතාපන්න නොවී මේක කරන්න බෑ කියලා. මොකද මිතුරු හමුදාවක් තියෙද්දි එක්කෙනෙක් හරි මිතුරු වෙලා ඉඳද්දී තමයි තියෙන්නේ එයාව අපිට එතනින් යන්න වැඩි දියුණු කරගන්න පුළුවන්. එහෙනම් භාවනාවේදී ඔබ මොකද කරන්නේ? මිතුරුව පහ ගන්නවා, සතුරුව ඇසුරු කරනවා. වැරදුනවා. අනිත් පැත්ත. මිතුරුව ඇසුරු කරනවා, සතුරුව මක් කරනවා. සතුරුව පහ ගලනවා. ඉතින් ඔය ක්‍රමවේදයමයි කරන්න තියෙන්නේ. එහෙනම් දැන් රූප අද හතුරු වෙලා තියෙන මොකක් හින්ද? නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා වැටහිලා තියෙන නිසා මේ රූප හතුරු වෙලා ඉන්නේ. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? මිතුරු හමුදාවක ආශ්‍රය අරගෙන අනිත්‍යයි දුකයි අනත්තයි අසුභයි කියලා වටහාගෙන යනකොට මොකද වෙන්නේ? මෙච්චරකල් අර තිබිච්ච හතුරු හමුදාව අඩු වෙලා ගිහින් මිතුරු හමුදාව වැඩි වෙනවා. මිතුරු හමුදාව වැඩි වෙවි යනකොට යම් අවස්ථාවක් කිනෝ එක බිඳු මාත්‍රයක්වත් සතුරු හමුදාව නැති. අන්න එතකොට මොකද වෙන්නේ? රූප විදිහටම තියෙනවා, රූප උපාදානෙට එන්නේ නැහැ. රූප උපාදානෙ නැති නිසා මනස සංයෝජන හදන්නේ නැහැ. මනස සංයෝජන හදන්නේ නැති නිසා ඇත්ත ඇදෙහැටි පේන්න පටන් ගන්නවා. ඕනෑම කෙනෙක් පිටුතුනේ ඇත්තට ඇලෙන්නේ නැහැ. ඇත්තම නම් ඔබ දකින්නේ ඒකට ඔබ ඇලෙන්නේ නැහැ. ස්ත්‍රියවගේ ඇත්තට නම් ඇත්තම දකින්න නම් පිටුතුනේ ඔබට ඒක ඇලෙන්නේ මේ මිලෝ සත්‍යයක් ඇලෙන්නේ නැහැ ඒක. ඒකයි ඇත්ත නෙමෙයි නිසා පේන්නේ, අර සංයෝජන නිසා පේන්නේ. ඒකට ඇලෙනවා, ඇලිලා තංගරනවා. එහෙනම් ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් පින්වදින මේ මනස හික්මෝගෙන ඉස්සරහට යන්න. හික්මෝගෙන ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ඔය ආකාරයට අර සංයෝජනයන්ගෙන් තොර චිත්ත ස්වභාවයක් තේින්න අරගෙන ඉවරලා තමන්ගේ කරුණ සාක්ෂාත් කරගන්න පුළුවන්. මේකට වීර්යය අවශ්‍යයි. වීර්යය අරගෙන ඉවරලා ඒක අධිවත් කරගන්න. අවබෝධයේ වැදගත්. ඒ අවබෝධය ගත්තට පස්සේ එතනින් එහාට මේ රූපයන්ගේ ඔය කියපු ටික මෙනෙහි කරන්න. තමන්ව කොච්චර පල්ලෙහාට ඇදලා දානවද කියන. ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන බැරි නම් එතනින් එහාට ඉන්ද්‍රිය භාවනාවට වැටෙන. ඉන්ද්‍රිය භාවනාව ලෙස ගන්න ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නයි කාය ධම්මයි වාය ධම්මයි අනාථ ධම්මයි අසාර ධම්මයි එහෙනම් විරාග ධම්මයි නිරෝධ ධම්මයි කියලා අඳුරගන්න. ඔය ටික හරියට මෙනෙහි කරා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? මේ ඇහැට මේ වෙලාවේ දීලා තියෙන ලොකු තැන. මොකද හේතුව? රූපාස්වාදේ ලබා ගන්න පුළුවන් ඇහැ නිසා. ඇතුලේ මනිය අර කල් කියපු දේ සංයෝජනේ හදා ගන්න ලොකු උදව්වක් කරනවා මේ ඇහැ. ඒක නිසා ඇහැට ඉන්ද්‍ර කියලා දීලා ඇහැ රායිකය කරගෙන ඇහත් එක්ක ජීවත් වෙනවා. ඉතින් ඇහැ පිළිබඳ ඔය ටික දැහැගත්තද? එහෙනම් ඇහැ කියලා කියන එක ගැන කලකිරෙන පටන් ගන්නවා. මේ ඇහැ නිසා මොන තරම් විනාශයද සිද්ධ වෙන්නේ කියලා. නමුත් දැන් හිතන් ඉන්නේ මොකද්ද? ඇහැ නිසා මහා සාරයක් දුබයක් වෙනවද දෙනවා කියලා. මොකද හේතුව ලෝකේ තියෙන හොඳ සාර රූප මට පෙන්වනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එක එක ආකාරයට පින්නදී මේක බලන්න ක්‍රමවේද තියෙනවා. මොකක් හරි එක ක්‍රමයක් උදාගෙන ඕක බලන්න. කොහොම කළත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේ. අනිත්‍ය කියන එක පින්නදී වටහා ගන්න බෑ. පටිච්ච සමුප්පාදේ නැතුව පරිණත සමුප්පාද දහන් න්‍යාය නැතුව කවදාකවත් නිවන දැකින ක්‍රමවේදයකට අනුගත වෙන්න බෑ. එහෙම වුණා නම් බුදුහාඳුරෝ පහළ වෙන්න කලිනුත් කෙනෙක් නිවන් දැකලා තියෙන්නේ. හේතුඵලවාදී ලෝකෙට ආවට පස්සේ තමයි නිවන් දැකීම කියන එක සාක්ෂාත් වුනේ මිනිස්සු. ඒක නිසා ඔබ හොඳ ආකාරව දකින්න ඔය දේවල් ඇති වෙන විදිය මොකද්ද? එතකොට අර හිතේ තියෙන මුලා දෘෂ්ටි නැති වෙලා. මගේ වශයෙන් පවත්න්න පුළුවන්. මගේ කැමැත්තට වෙයි කියලා හිතේම දෘෂ්ටි නැති වෙලා. මම කැමැත්තට වෙයි කියලා හිතමු ගමන් ඇලියෙන් ගැටියෙන් කියනවාම තමයි ආයේ කියන්න දෙන්නේ. ඉතින් ওই විදිහට කරුණු කාරණා කරගෙන යන්න. මම ගොඩාක් වෙලාද දේශනා කරන්න සූදානම් නැහැ පිටින්. මොකද අපි දැන් මේ පිටත් වෙන්නත් ඕනේ. ඉදිරියේදී මම ඉතින් අපි දේශනා කරගෙන යන්නේ. ඉතින් අපි මෙහෙට ආපු වෙලාව දේශනා කරගෙන යන්න පිටින්. මොකද දැන් මේ වෙලාව මේ අපිට හරි වැදගත් මේ දැන් ඉතින් මේ தත්ත්වේ උදාහරණයක් ඉතින් මෙතනින් එහාට මේක ඉවර කරගන්න. ඒක නිසා දේශනා කරනවා වගේම ඒ අනිත් කර්ම කාරණා සිද්ධ වෙන්න ඕනේ. නැත්නම් අන්තිමට මම ගොපල්ලෙක් වෙනවනේ. නේද? අන්තිමට ගොපල්ලෙක් වෙනවා අනුන්ගේ හරක් නාවනාවේ ඉන්න. ඒක නිසා ඉතින් මේ தත්ත්වේ උදාහරණ බෑ. අපිටත් කර්ම කාරණා තියෙනවා කරගන්න. තියෙ ටිකක් කරගන්න ඕනේ. මේ දේශනාවෙන් පස්සේ මේ අපේ තිරස පොඩ්ඩක් මුණ ගැහෙන්න ඕනේ අපේ විනීතේක්ෂ මාත්‍යයට ආදිවාසීන් ගේ තිරසට විනාඩි දෙකක් පැය භාගයක් විතර පොඩ්ඩක් ඉදිරි අනාගතය ගැන කතා කරගල අපි ඉදිරිය යන වැඩ පිළිවෙලක් හදාගන්න. ඉතින් මේ යත්තන්ට පුළුවන් දෙකටම මේ කටයුතු කරගෙන යන්න. ඉතින් මෙතන මේ වෙලාවේ ඉන්නකම් අපේ හාමුදුරුවෝ මේ වෙලාවේ දේශනයක් කරන්න සූදානම් නැත්තම් ඔබට තියෙන්නේ ඔය කියන භාවනාව වැඩ. ඕක වඩලා බලන්න. ඔය කීපයක වඩලා බලන්න සතියක් වඩලා බලන්න රූප වලට කැමති වෙන්නේ කියලා. හැබැයි පදණම් කියන්නේ රූපංගනිච්ඡා වේදනානිච්ඡා සංඥානිච්ඡා සංඛාරනිච්ඡා විඤ්ඤාණනිච්ඡා. ඕක කිව්වට නම් පින්වතුනි චතුර්ථ අධ්‍යයනයට සම්බන්ධයි. නමුත් එතනින් එහාට මොකද්ද කරන්න කියලා නම් වැඩි ඉලයින් එකක් නෑ. ඔබ හැමදෙස්සෙම නිවන වෙනෙහි කරන්න ඕනේ. නිවන වෙනෙහි කරේ නැත්නම් මේ කටයුත්ත වෙන්නේ නෑ. තමන්ට හැමදෙස්සම මිනුමක් තියෙන්න ඕනේ. මම රාගයේ හේුණාද, ද්වේෂයේ හේුණාද, මෝහයේ හේුණාද කියලා තමන්ට දැනෙන්න ඕනේ. එහෙම දැල්ල නැත්තම් ඉතින් බෑනේ කරන්න, වැඩක් නැහැනේ කරන්න. ඒක නිසා සමහර වෙලාවට එක වටයක් එනකොට පැය භාගයක් ගිහිල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ මුලින්. එක වටයක් එන්න පැය භාගයක් ගිහිල්ලා තියෙයි ඕම යනකොට. රූපයෙන් පටන් ගන්නතර වාගේ විඥාණයට යනකොට පැය භාගයක් ගිහිල්ලා. ඒකට තමයි මේකෙදි මේ භාවනාව කියලා කිව්වේ මේක බහලා තියන්න මේක. ධර්මයේ තුල බහලා තියෙනකොට මේ බහලා හිටනකොට මොකද වෙන්නේ? අර රින්ස ටිකක් දාලා ඉවරලා රෙද්දක් බහලා තිබ්බහම මොකද වෙන්නේ කියලාද? ඈ? රෙද්දක් බහලා මෙහෙම අතින් කරද්දි මොකද වෙන්නේ හැමදෙස්සම? අර තියෙන කුණු පහට ඔක්කොම ගැලවි යනවා. ඉතින් තද දරුණු කිලි කහටක් තියනවනම් ඒ මොකද කරන්නේ? ටිකක් වැඩිපුර ඉතින් ටිකක් දාන්න. දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජන්න. ටිකක් සාන්ද්‍ර වෙච්ච එකක් දාන්න. ඔබට වෙනම තියෙන රටේ මේ කඩවලෝ තියෙන. අහවල් කිමිකල් එක දාන්න කියලා. මෙල සාන්ද්‍ර එකක් දාන්න. දාලි මෙරලා මේම කරන්න. නිකන් දාලා තියන්න පුළුවන්. නිකන් දාලා තියන්නට වඩා හොඳයි මක් කරන එක. ඕක හොඳට අපුල්ල ගන්න එක ඕක ඇතුලේ දාන්න. එහෙනම් භාවනාව කිව්වොත් ඕක. එතකොට එහෙනම් මේ හින්ත පොඩ්ඩක් අත් දාන්න නැතුව වතුර ටිකක් දාලා චක චක චක චංගලව ගැහුවා කියලා ඔක හැදේවි. නෑ හේන හේතුනා වගේ කියලා නමුත් වේනලායි පෙළේ දාලා වේදනකොට එහෙමමයි අර ඔක්කොම. ඊට පස්සේ ඉතින් කියනවා සමහරු කොච්චර මේ හේතුව වැඩන්නේ මේ කුණු පැල්ලම යන්නේ කියලා. ඉතින් හොදන විදිය දන්නේ නැහැ. එහෙම කරගන්නේ නැහැ. සමහරට එක රෙද්දක් තියෙනතුනි මේ එකපාරක් මෙහෙම දාලා මෙහෙම ගන්න බෑ භාගයක් හිතන යයි. ඒකයි භාවනාව කියන කියන්නේ තරතරතර කාලේ යන එකක් නෙමෙයි. මේ ධර්මයයි වෙනෙහි කරන්නේ. මේ ධර්මයේ තුලින් මේ යථාර්ථය දැක ගන්න එකයි ඕනේ. අවිද්‍යා දෘෂ්ණා දෙක දුරු වෙන්න. මේ මුලා දෘෂ්ටියෙන් අයින් වෙන්න. මුලා සංඥාවල් තියෙන ඒවෙන් අයින් වෙන්න. මුලාවෙන් හිතන විදි තියෙන ඒවෙන් අයින් වෙන්න. සංඥා විපල්ලාස, දිට්ඨි විපල්ලාස, චිත්ත විපල්ලාස කියන විපල්ලාසයන් දුරු වෙලා යනවා. ඒක දුරු වෙන්න සමහරට පැය දෙකක් ගියත් එක වටයක් යන්න. ඒක වඩා ඔබට වෙන්නේ අර හිත සමාහිත කරගන්න කියලා. ඒකම හිත කොහෙවත් යන්නේ නැති වෙන තියාගන්න මොකද කරන්නේ? අධික වේගෙන් අරක කියාගෙන යනවා කර්මස්සය. එතකොට ඉතින් හිත නම් සමාහිත වෙනවා. මොකද හිතට වෙන කොහෙවත් යන්නේ ඉඩක් නැති නිසා. හිත නම් සමාහිත වෙයි. ඒකයි. ඉතින් එතකොට ඉතින් රාග වේෂ මොහය වෙනවද කියන එක ගැන ඔබ බලා ගන්නවා. ඉතින් මේ කොහොමද මේ පිවි හැරෙන්නේ? ඒ ඔබට වෙලාව දීනෝනේ දැන් ඔය මේ පිම්බීම කියන එක ඕවම තේස දන. ඒ ඔබට පුළුවන් ඕනේ වෙලාවක හැවිදේ ඔය පැත්තක ඉඳගත්තා. ඉඳගෙන ඒ සංයෝජනීය රූප හරහා මේ හැම උපාදාන වෙන ආකාරය ගැන හොඳට බල ඒවයි කියන අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්, කාය ධම්ම වාය ධම්ම ස්වභාවය මෙනෙහි කරන්, අසාර ධම්ම අනාත්ම ධම්ම ස්වභාවය මෙනෙහි කරන්. එහෙනම් විරාග ධම්ම නිරෝධ ධම්ම ස්වභාවයෙන් මේව නිරෝධ මේ ඡන්ද රාගය නිරෝධ කරන්න ඕනේ කියලා උඹට වැටහිලා ඉන්නේ. ඔය ටික මනාකර කරගන්න තියෙන්නේ එතකොට ඔය වැඩේ හරි. දිගින් දිගටම කරන්නයි ඕනේ. වීරිය නැතිකම විතරයි තියෙන්නේ. අනිත් ඒවා තියෙන්නේ. වීරිය පොඩි අඩුකමක් තියෙනවා. අම්මා හදන හර වීර්යය කියත් මම මේක කරන්න ඕනේ කියලා ඒක මහා වීර්යයක් හටගත්තා නම් හරියෝ. ඒක කරන්න ඔබට පුළුවන්. වයස කියන එක ඔබට බාධාවක් නෙමෙයි. තරුණේකුණත් වැඩක් තියෙනවද වීර්යය වැඩක් නැද්ද? ඒ විදිහට කරගන්න. නවත්තන්න එපා. පැය 24ම මේක කරන්න. මේක එළවලු ටිකක් අපන ගමන කරන්න පුළුවන් දෙයක් නේ ඒකයි මම කියන්නේ. එළවලු ටිකක් අපන වෙලාවෙත් මේක කරන්න පුළුවන්. 100 න් ඉන්නවා කිව්වේ ලොලු කපනවා කපනවා කපනවා ඒවලු දැන් තම්බනවා තම්බනවා තම්බනවා නෙමෙයි. කර්මස්ථානයක් ඔබට දාගන්න. නිවිදියක් තියෙනවා. එකක් ඉතින් අර ලොලු කපන එකදී ඔය ඔය කරන්න පුළුවන් එකක් පුරුද්දට ගියාට පස්සේ ඒ මොහොතේදී අර ආලදේ හිතලා බලන්න. එහෙමත් නැත්නම් ඉතින් ඒ ලොලු වලට අදාළව මොකක් හරි දෙයක් ගන්න කර්මස්ථානය. ලෝකේ තියෙන අසාරත්වයේ දැක ගන්න ඕනේ කොහොමද? හැබැයි අර සෝතාපන්න කොට නමන්න වැටිලා තියෙනවනේ මේ මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන එක දැකලා තියෙනවනේ. ඇල්ලුවොත් මහ ගිනි ගොඩක් කියලා දැකලා තියෙනවනේ. එහෙනම් මේ ලෝකේ මහා අසාරයි කියලා වැටිලා තියෙනවනේ. එහෙනම් මේ අසාර ලෝකේ මම තව දුරටත් යන්න ඕනේ නැහැ කියලා දුස්සිතපත් වෙලා තියෙනවා. ඔය කන ටික තියෙන්න ඕනේ. ඔය කන ටික නැත්තම් මේ කක කරලා වැඩක් නැහැ. ඉතින් ඒ ටික එහෙම කරගන්න. එහෙමනම් පිටින් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ කරගත්තා වනම් ද ප්‍රමාණ සුන් සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඒ දිව්‍ය බ්‍රහ්මාදීන් ඇතුළු ඒ සීල දෙනාටත් ඔබ සැමටත් අදරාමන සංඛ්‍යාත නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියන දාන පිටවදමින් ඔබ සීල දෙනාට සේවා කරනවා.